මෙතිවරණේ වෙන්වෙන් පවත්වන එකට කිසියම් සාධාරණ හේතුවක් තියෙනවා නම් කටයුතු වෙන්න බෑනේ. නමුත් අපි කියන්නේ දැන් මේ මෙතිවරණ වෙන්වෙන් පවත්වන්න බැරි වෙනවා. දැන් මේ ක්‍රියාත්මක වෙන ආයතන 21 ඡන්ද මාස 6කින් කල් දාන්නේ මාස 6කට කලින් අලුත් ඡන්ද ක්‍රමයට අනුව මේක තියන්න බැරි නිසා. ඒතොර අලුත් ඡන්ද ක්‍රමෙන් මොන ඡන්ද තියන්න හදන්නේ ඒ පොදු ධර්මතාවයේ වළංගුයි දැන්ට අවුරුද්දක් කල් දාලා තිනේ වට. දැන් මේ මාස 6ක් කල් දෙමස ආණ්ඩුව ඉතින් ඡන්ද තියන්න ජූනි වල ගියා. එහෙනම් සමස්ත ඡන්දම ජූනි දක්වා කල් යනවා. දැන් මේ අවුරුද්දක් කල් දාලා තින පළාත් පානා ඒතොර තවත් මාස ගානක් බලන් ඉන්න වෙනවා. තමන් විදපත් කරගන්න බැරුව. ඊට පස්සේ ඒ වෙනකොට හිතන්නකො මොකක් කරියදුවක් මත මේ පනත හදාගන්න බැරුණා කිය. මේක කොට්ටාසෙන් කරන්න බැරුණා කිය මොකද්ද සිද්ධ වෙන්නේ? මේ තරගේ මතමයි කල්යයි. විදන්නේ ඔය කියන තරම් ඉක්මනින් මේ කොට්ටාස නිර්ණය කරලා මේක දුබල කන්ටික හදාගන්න පුළුවන් වෙයි කියලා.